ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ ජීවිතයේදී අපි කොහොමහරි මේ ධර්මය අවබෝධ කිරීමට මහන්සි ගන්න ඕන. මෙච්චර හොඳ අවස්ථාවක් අපේ ජීවිතයට ආය ලැබෙයිද කියලා කවුද දන්නේ? මනුස්ස ජීවිතේ දුර්ලභයි. දුර්ලභ මනුස්ස ජීවිතේ අපට ලැබුණා. සද්ධර්ම ශ්‍රවණය ඊටත් වඩා දුර්ලභයි. දුර්ලභ වූ ශ්‍රී සද්ධර්මයත් අපට ලැබුණා. ධර්මයේ ලැබිච්ච වෙලාවේ නුවණින් කල්පනා කරන්ට අපි දක්ෂ වෙන්න ඕන. ඒ දක්ෂතාවය අපිට අහිමි වුණොත් ඔක්කොම ලැබිලා අතෑරිය වෙනවා. අපි දන්න හැටියට අපේ අතීතේ බොහෝ දෙනෙක් කළුවරේ ඉපදිලා කළුවරේ ජීවත් වෙලා කළුවරේ මැරුණා වගේ ජීවිතයක් ගෙව්වේ. අපි ඒ වගේ ඉරණමකට යන්න ඕන නැහැ. අපට පුළුවනි චතුරාර්ය සත්‍ය දකින්න. අපට පුළුවනි මේ ජීවිතේ සංසාරෙන් ඈතර වෙන ශ්‍රී සද්ධර්මය, සසරෙන් ඈතර කරවන ධර්මී අපේ හිත ඇතුලේ රඳව ගන්නට. අන්නේ ධර්මයේ තමයි අපිව ගලව ගන්නෙ. මේ ලෝකෙට පහළ වෙච්ච සුන්දර දෙයක් ධර්මය කියන්නේ. ධර්මයේ පහළ වුණේ බුදුරජාණන් වහන්සේගේ හදවතේ. ඒ ධර්මයේ අපේ හදවත් වලින් ස්පර්ශ කළොත් අපිත් අමරණීය වෙනවා. ඉපදී ඉපදී මෙරි මෙරි යන සංසාරෙන් ඈතර වෙන්න පුළුවන් නම් කොයිතරම් දෙයක්ද? දීර්ඝ ගමනක් අපට යන්න තිබෙන්නේ දුක් කඳුළු හලහලා. එහෙම දිගින් දිගට යන්න ඕන නැහැ. කලාතුරකින් ලැබෙන බුද්ධ ශාසනය දැන් අපට ලැබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කරන හැටි අපි මේ දේශනාවලින් ඉගෙන ගත්තා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ විදියටම අවබෝධ කරලා ඒ විදියටම සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච උත්තමයන්ටයි රහතන් වහන්සේලා කියන්නේ. අන්නේ රහතන් වහන්සේ නම දේශනා කරපු ධර්මය අද අපි ඉගෙන ගන්න උදේවරුවේ. රහතන් වහන්සේලාගේ බණ කොයිතරම් සුන්දරයිද කියලා ඔබට තේරෙන්න පටන් ගන්නේවි. මේ දේශනාව සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ තුන්වන කොටසට. මේ දේශනාවේ නම නන්දකෝවාද සූත්‍රය. මේ දේශනාවේ නම නන්දක ස්වාමින් වහන්සේ භික්ෂුණීන්ට අවවාද වශයෙන් වදාළ දිසුම. නන්දකෝවාද සූත්‍රය. ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. එදා මහා ප්‍රජාපති ගෞතමි භික්ෂුණීන් වහන්සේ 500ක් භික්ෂුණීන් පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේව බැහැදකින්ට ජේතවනාරාමයට පැමිණියා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩි වුණා. වැඳගෙන මෙහෙම කිව්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂුණීන්ට අවවාද කරනසේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂුණීන්ට අනුශාසනා කරනසේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂුණීන්ට ධර්ම කතාව කියා දෙනසේක්වා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා, පින්වත් ආනන්ද, මේ දවස්වල කාගේ වාරයේද තිබෙන්නේ භික්ෂුණීන්ට බණ කියන්න? ඒ කියන්නේ එක එක ස්වාමීන් වහන්සේලා වාරෙන් වාරේ භික්ෂුණීන්ට බණ කියනවා. ති ආනන්ද හාමුදුරුවෝ කියා හිටියා, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අද තිබෙන්නේ නන්දක ස්වාමින් වහන්සේගේ වාරයයි. කාගේද? නන්දක ස්වාමින් වහන්සේගේ වාරයයි. නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නන්දක ස්වාමින් වහන්සේ භික්ෂුණීන්ට බණ කියන්න කැමති නැහැ. මේ නන්දක ස්වාමින් වහන්සේ රහතන් වහන්සේ නමක්. මේ භික්ෂුණීන්ට ධර්ම දේශනා කරන්නට පසුබට වුණාට මුන්වහන්සේ රහතන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේ වදා එහෙනම් එන්න කියන්න නන්දකට. නන්දක ස්වාමින් වහන්සේ වැඩලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. හිටියම් බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් නන්දක, ඔබ භික්ෂුණීන්ට අවවාද කරන්න. පින්වත් නන්දක, ඔබ භික්ෂුණීන්ට අනුශාසනා කරන්න. පින්වත් බ්‍රහ්මණය, භික්ෂුණීන්ට ධර්ම කතාව කියා දෙන්න කියලා. මොකද හේතුව, නන්දක ස්වාමින් වහන්සේ මේ බුද්ධ ශාසනය අගතනතුරු ලැබුවා. භික්ෂුණීන්ට මිහිරි ලෙස ධර්ම දේශනා කිරීමේ අග්‍රයි කියලා නන්දක ස්වාමින් වහන්සේ තමයි අගතනතුරු ලැබුවේ. බලන්න හරි පුදුමයි, අගතනතුරුලාභී ස්වාමින් වහන්සේ භික්ෂුණීන්ට ධර්ම දේශනා කරන්න අකමැති වුණා. බලන්න ඒකෙදි බුදුරජාණන් වහන්සේ මෙහෙව්වා. ඒක ඊට පස්සේ තමයි අගතනතුරු ලැබුණේ. ඉතින් නන්දක ස්වාමින් වහන්සේ ගෞරවයෙන් මහා ශ්‍රද්ධාවකින් බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළි අරගෙන එදා උදේ පිණ්ඩපාතේ වැඩම කරලා, සවස් පිණ්ඩපාතේ වළඳලා ඉවර වෙලා සවස් භාගේ තව ස්වාමින් වහන්සේ නමක් එක්ක රාජකාරාමයට වැඩම කළා. රාජකාරාමේ භික්ෂුණීන් 500ක් වැඩ සිටිනවා. ඉතින් ඒ භික්ෂුණීන් වහන්සේලා මේ ස්වාමින් වහන්සේට වන්දනා කළ පැත්තකින් වාඩි වුණා. දැන් එතකොට මෙතන අපි තේරුම් ගත යුතු කීපයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කොටස් දෙකකින් යුක්තයි. පිරිස කොටස් හතරකින් යුක්තයි. බුදු පිරිස, සිව්වනක් පිරිස, භික්ෂු භික්ෂුණි, උපාසක උපාසිකා. සංඝ කියන කොටස කොටස් දෙකකින් යුක්තයි. භික්ඛු සංඝ, භික්ඛුණී සංඝ කියලා. භික්ඛුණී ශාසනය කියලා එකක් නැහැ. හොඳට මතක තියාගන්න ඒක. භික්ඛුණී ශාසනය කියන එක මේ මෑත භාගි හදාගත්තු වචනයක්. ශාසනය කියලා තියෙන්නේ එකයි. ඒ තමයි බුද්ධ ශාසනය. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ශ්‍රාවක සංඝයා කොටස් දෙකයි. භික්ෂු සංඝයා, භික්ෂුණී සංඝයා. දැන් මේ භික්ෂුණී සංඝයාට තමයි මේ බණ කියන්ට නන්දක මහරහතන් වහන්සේ වැඩම කළේ. මේ ධර්ම දේශනාවල විශේෂත්වයක් තියෙනවා. දැන් බලමු අපි රහතන් වහන්සේ නමක් බණ කියන හැටි. දැන් අපි අහලා තියෙනවා ලංකාවට වැඩම කළ රහතන් වහන්සේ, පළමු රහතන් වහන්සේ කවුද? මිහිඳු මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරපු වෙලාවේ දේවානම්පියතිස්ස රජුරුවන්ගේ අන්තපුර කාන්තාවන් 500ක් අනුලාභිසෝන් වහන්සේ, අනුලාභිසෝන් ප්‍රධාන, ඒ 500ම මාර්ගඵල ලැබුවා ධර්ම දේශනා කරලා අවසන් වුණාට පස්සේ. එහෙමනම් මාර්ගඵල ලැබනවා, සෝවාන් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඔව්, ධර්මය අවබෝධ කරනවා, ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ චතුරාර්ය සත්‍යයේ හතරවෙනි ආර්ය සත්‍යය. එතකොට ඒ ආර්ය සත්‍යයට පැමිණෙන්න නම් ඒ ධර්මයේ තුල තිබ්බ යුතුයි චතුරාර්ය සත්‍යය. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඒ දේශනා කරපු බණේ තිබිච්ච නිසායි ශ්‍රවණය කළ අවසන් වෙනකොට ඒ අය ධර්මාවබෝධ කළේ. එහෙමනම් අපට පේනවා අද දවසේදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නාමයෙන් ධර්ම දේශනා කරනවා නම් යම් ගිහි කෙනෙක් හෝ වේවා, යම් පැවිදි ස්වාමීන් වහන්සේ නමක් හෝ වේවා, යම් සිල් මාතාවක් හෝ වේවා, එතන තිබෙන්න ඕනේ චතුරාරි සත්‍යයයි. ඒ ධර්මයේ ශ්‍රවණය කළ අවසන් වෙනකොට ඒ කෙනාගේ හදවත තුල සනිටුවන් වෙන්න ඕන මම චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරන කෙනෙක් වෙනවා කියලා. අන්න පණවිඩේ ගියා. එහෙම නැතුව කොච්චර බණ කිව්වත් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරන්න ඕන, මේ සංසාරේ භයානකයි, මට නම් බෑ පුතජන කෙනෙක් වගේ මේ සංසාරේ ඇවිදින්න කියලා හිතුන් නැත්තම් එතන බුදු බණ කියවිලා නැහැ. ඒ නිසා ධර්මය තමන් අසන බණ තේරුම් ගන්නට හොඳ මිම්මක්. මොකද ධර්ම දේශනා කළ අවසන් වෙනකොට අපිට හිතෙන්න ඕනේ මේ සංසාරේ භයානකයි, මේ සංසාරය යන ගමන මෙහෙම යන්න හොඳ නෑ, මං කොහොම හරි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න ඕන කියලා. අන්න එතන බුදුබණ ඇහෙනවා. ඉතින් මෙතන බලමු ඒ නන්දක රහතන් වහන්සේ බණ කියපු හැටි. ඉතින් උන්වහන්සේ භික්ෂුණීන්ට කියනවා, පින්වත් නැගනිවරුනි, අද බණ කියන්නේ සාකච්ඡාවෙන්. හැබැයි දන්නවා නම් දන්නවා කියන්ට ඕන, දන්නේ නැත්තම් දන්නේ නෑ කියන්ට ඕන. ආපු බණේ යමක් ගැන තේරිලා නැතුව සැකයක් විමතියක් ඇති වුණා නම් මගින් මහන්ට ඕන, වෙන වෙන තැන්වලකින් කුටු කුටු ගන්න බෑ කියන එකේ කියන්නේ. තමන්ගේ මත කියන්නේ නැතුව මගෙන් වහන්න ඕනේ ස්වාමීනි මේකේ අර්ථය මොකද්ද කියලා. මොන බලන්න ධර්ම දේශනා කරන්න ඉස්සර වෙලා අනුශාසනාව. මොකද්ද අනුශාසනාවේ උන්වහන්සේ වදාළේ? මේක සාකච්ඡාවෙන් කිරින බණක්. දන්නවා නම් දන්නවා කියන්ට ඕන, දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්ට ඕන. යමක් ගැන සැකයක් විමතියක් ඇති වුණොත් මගෙන් මහන්ට ඕන මේකේ අර්ථය මොකද්ද කියලා. අන්න අපිටත් හොඳ පාඩමක් ඒකනේ. අපි ධර්මය අහලා සැක හිතුණා නම් මොකද කරන්නේ? අපි බැන බැන යනවා. ඔව්, සැක හිතුණා නම් එක්ක කියෝ කියන ඕක ඔහොම වෙන්න පුළුවන්, ඕක මෙහෙමනේ. එතකොට එතන ධර්මය අවබෝධ කරන අවස්ථාවල් එතකොට අපි මොකද කරන්නේ? අහිමි කරගන්නවා. දැන් බලන්න මේ රහතන් වහන්සේ කොච්චර ලස්සන අනුශාසනාවක්ද කළේ, අදටත් අපිට ප්‍රයෝජනෙ ගන්නට පුළුවන්. ඊට පස්සේ භික්ෂුණීන්ට මේ අනුශාසනාව අහලා ගොඩාක් සන්තෝෂ වුණා, ප්‍රීතියටපත් වුණා. ඒ භික්ෂුණීන් වහන්සේලා කියනවා, අනේ පින්වත් ආර්ය වූ නන්දක ස්වාමින් වහන්සේ, අපි මේ ඇසු පමණින්ම ප්‍රීතිමත් වුණා. ආයස්මත් නන්දක ආර්ය වූ නන්දක ස්වාමින් වහන්සේ අපට මෙච්චර නිදහසක් මෙච්චර පැවරීමක් කරනවා නේද කියලා. ඊට පස්සේ ඔන්න දැන් ධර්ම දේශනාව පටන් ගන්න. ඔන්න බම අහනවා මෙහෙම, පින්වත් නැගෙනවරුනි, මේ ඇස නිට්ටයද අනිත්‍යද කියලා. ඉතින් ඒ භික්ෂුණීන් පිළිතුරු දුන්න, ස්වාමීනි මේ ඇස අනිත්‍යයි. ඊට පස්සේ අහනවා, එහෙනම් කියන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුකක්ද සැපක්ද? ඉතින් කියනවා, ස්වාමීනි යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ඊට පස්සේ නන්දක ස්වාමීන් වහන්සේ අහනවා, යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් අයිති, එය මම මාගේ ආත්මය කියලා සැලකුවොත් ඒක හරිද? කෙන ස්වාමීනි ඒක වැරදි. ඊළඟට අනව එහෙනම් කියන්න බලන්න නැගිනවරුනි මේ කන නිට්ටිද අනිත්‍යද කියලා ඇහුවා. ස්වාමීනි මේ කනත් අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද කියලා ඇහුවා. යමක් අනිත්‍ය නම් ස්වාමීනි ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආයිති. ඒ අනිත්‍ය වූ දුක් වූ වෙනස් වෙන ස්වභාවයට ආයිති දේ මම කියලා හිතන එක, මගේ කියලා හිතන එක, මගේ ආත්මය කියලා හිතන එක හරිද කියලා ඇහුවා. වැරදි කිව්වා. ඊට පස්සේ එහෙනම් කියන්න බලන්නේ මේ නාසය නිට්ටිද අනිත්‍යද කියලා ඇහුවා. ස්වාමීනි නාසයත් අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද කියලා ඇහුවා. ස්වාමීනි යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ඒදී ආйти එමදු දෙයක් මම කියලා හිතන එක, මගේ කියලා හිතන එක, මගේ ආත්මය කියලා හිතන එක හරිද කියලා ඇහුවා. ස්වාමීනි ඒක වැරදි කිව්වා. එහෙනම් කියන්නේ මේ දිව නිට්ටෙද අනිත්‍යද කියලා ඇහුවා. ස්වාමීනි දිවත් අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද කියලා ඇහුවා. ස්වාමීනි ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආйти ඉබඳු දෙයක් මම කියලා හිතන එක, මගේ කියලා හිතන එක, මගේ ආත්මය කියලා හිතන එක හරිද කියලා ඇහුවා. ඒක වැරදි කිව්වා. මේ ශරීරය නිට්ටිද අනිත්‍යද කියලා ඇහුවා. ස්වාමීනි මේ ශරීරය අනිත්‍යයි කිව්වා. යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද කියලා ඇහුවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආйти ඒබඳු දෙයක් මම මාගේ මාගේ ආත්මය කියලා සැලකුවොත් හරිද කියලා ඇහුවා. වැරදි කිව්වා. ඊළඟට අහනවා එහෙනම් කියන්න නැගිනවරුනි මේ මනස නිට්ටිද අනිත්‍යද කියලා ඇහුවා. ස්වාමීනි මනසත් අනිත්‍යයි. ඊළඟට ඇහුවා යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකක්ද කියලා. එතකොට ඒ භික්ෂුණීන් පිළිතුරු දුන්නා ස්වාමීනි යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ඊළඟට ඇහුවා එහෙනම් කියන්න යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආйти ඊබඳු එකක් මම මාගේ ආත්මය කියලා සැලකුවොත් හරිද කියලා ඇහුවා. වැරදි කිව්වා. නන්දක ස්වාමීන් වහන්සේ අහනවා කොහොමද දන්නේ? ඒක කොහොමද කියන්නේ ඔබ කියලා ඇහුවා. එතකොට කියනවා ස්වාමීනි අපි ප්‍රඥාවෙන් විමසගෙන යද්දී මේ අසකන නාසයේ දිවකය මනස ගැන මොකක් ගැනද? අසකන නාසයේ දිවකය මනස ගැන අපට යථාභූත ඥාණය ඇති වුණා. මේ ආධ්‍යාත්මික ආයතන 6ම අනිත්‍යයි කියලා. අන්න බලන්න. දැන් එහෙමනම් අපට විමසන්න තියෙන්නේ තමන්ගේ මොකක් ගැනද? ඇස ගැන, කන ගැන, නාසය ගැන, දිව ගැන, කය ගැන, මනස ගැන. මේම නෝණින් විමසගෙන යද්දි පහළ වෙන ඥාණය මොකද්ද? යථාභූත ඥාණය. යථාභූත ඥාණය ඇති වුණහම මොකද්ද ඇති වෙන අවබෝධය? මේ ආයතන 6ම අනිත්‍යයි කියලා. එහෙමනම් මතක තියාගන්න. ඉස්සෙල්ලාම අවබෝධ වෙන්නේ අනිත්‍යය. ඊට පස්සේ තමයි අවබෝධ වෙන්නේ අනිත්‍ය නිසා දුකයි කියලා. ඊට පස්සේ අවබෝධ වෙන්නේ අනිත්‍ය නිසා, දුක නිසා, වෙනස් වෙන ස්වභාවයට ආйти නිසා මම කියලා අරගෙන වැඩක් නැහැ. මගේ කියලා අරගෙන වැඩක් නැහැ. මගේ ආත්මය කියලා අරගෙන පළක් නැහැ කියලා. අන්න නෝණින් විමසීමත් එක්ක ඉන්නේ. එතකොට නාන්දක ස්වාමීන් වහන්සේ බලන්න කොච්චර ලස්සනද. ඒක අනුමෝදන් වෙනවද කියලා සාදු සාදු බකිනියෝ කියනවා. නැගනි වරුණී සාදු සාදු. ආර්ය ශ්‍රාවකේ പ്രജ്ഞാവിൻ വിമർശകനെ അടി ഏറ്റവന അവബോധയും ഒന്നോ എഴുതിയിട്ട് തമായിക്കുന്നോ പിന്നെ ഒന്ന് തെക്കാത്തത് ഇവനം കൗതമേ പുതജനക്കിന് ആരെ അശ്രാവകയുണ്ട് ആരെ അശ്രാവകയാ ഉപ കൗത് പുതജ്ജനത് ആരെ അശ്രാവകത് ആരെ അശ്രാവക കൗരായിരിക്കും ഉപ പുതജ്ജനക്കിന് എത്ര നമുക്ക് അധ്യപിക്കാൻ ഫിസുദിക്കലാണ് മുഖത്ത് ഹേതു അപ്പി ആര്യ ശ്രാവക ബോട്ട് പത്തിന്നി അണുങ്കിൻ ടൈറ്റൽ ഗന്ധ നിവേനി അപ്പി ആര്യ ശ്രാവക ബോട്ട് പത്തിന്നി മുഖത് ബുദ്ധുരജാനൻവാസിക്ക് ശാസനത്തിൽ നൊസെല്ലിന് ശ്രാവകിന്നായി നാട്ടോണേട്ടത് നേ മേനിസ അന്നിബന്ധു ആര്യ ശ്രാവക ബാവായിട്ട് പത്തിച്ചിക്കുന്ന തമൈ യോനിസു മനസ്സിക്കാറ് എതിമി ഏക്യുവി നോണിങ് വിമസ വിമസ ബലനോ മേ അസഗന് കണ്ണഗന് നാസികന് ദിവഗന് കയഗന് മനസ്സഗന് നോണിങ് വിമസ വിമസ ബലനോ എതുകൊണ്ട് ബലന്ന് മേ ഭിക്ഷുനീൻ വഹൻസിയല എന്നാ ഭാവന കളത്തിന്റെ മുഖത്ത് അനിത്യ ഭാവന കരല മേക കീനോ അപ്പി ഭാവന കരുതെ അനക്കട്ട് ദേവുരു അവില്ല മൽമാല ദാനോ ദെക്ക തീനോ ദേഹമേവ അപ്പി ഭാവന കരുതെ മനോ അത് പെവുണി കീലമി നന്ദക്രഹത്തന്നാസി അഹനോ അത് നേ മനോ അത് ദെക്കി കിലഹു അത് അന്ന് ദക്കനി ദക്കനി ധർമ്മി എതുവട്ട് ഈലങ്കട്ട് ഹേമ അനുമോദങ്ങില്ല ഈലങ്കട്ട് അഹനവ നന്ദക രഹതന്വഹൻസി ഭിക്ഷുരിംഗിങ് ഹൊന്തായി ഏമനം കിയന്ന് ബലന്ന് അസറ്റ് പെനിന രൂപ നിത്യത് അനിത്യത് കേല എന്നിട്ട് കീനോ സ്വാമിനി രൂപ അനിത്യായി യമ കണിത്തിനങ്ങേക്ക് സപൈത് ദുഃഖൈത് കിലഹുവ സ്വാമിനി യമ കണിത്തിനം ഏക ദുഃഖായി യമ കണിത്തിനം ദുഃഖനം വിനസ്സിന് സ്വഭാവത്തിനം ആയിത്തി ഇബദ്ധയാക്ക് മമ മാഗേ മാഗേ ആത്മേ കില സലകനേക്ക് ഹരിത് കിലഹുവ ഏക വെറുതെ കിവ ഇലങ്ങട്ട് കിവ എഹനം കിയന്ന് ബലണ്ട് കണട്ടെഹന ശബ്ദ നിത്യത് അനിത്യത് കീല സ്വാമിനി കണട്ടെഹന ശബ്ദത് അനിത്യായി യമ കണിത്തിനം ഏക സപൈത് ദുഃഖായിത് കീലഹുവ യമ കണിത്തിനം ഏക ദുഃഖായി കിവ യമ കണിത്തിനം ദുഃഖനം വിനസ്സന സ്വഭാവേട്ടനം ആയിത്തി ഇബന്ധു ദയാക് മമ മാഗേ മാഗേ ആത്മയ കില സലകനേക്ക് ഹരിത് കീലഹുവ വെറുതെ കിവ ഇലങ്ങട്ട് ഉഹനം കിയന്ന് നാസീരുതന ഗന്ധസുവതകന് ഇവ നിത്യത് അണിത്യത് ഇതിൻ ഭിക്ഷുനിയും പിള്ളിത്തുരു ദുന്ന സ്വാമിനി ഗന്ധസുവത അനിത്യായി യമ കണിത്തിനങ്ങേക്ക് സപൈത് ദുഃഖായി കേലഹുവ സ്വാമിനിയേക്ക് ദുഃഖായി യമ കണിത്തിനം ദുഃഖനം വിനസ്സന സ്വഭാവേട്ടനം ആയിത്തി ഇബന്ധു ദയാക് മമ മാഗേ മാഗേ ആത്മേ കീല സലക്കണേക്ക് ഹരിത് കേലഹുവ വെറുതെ കിവ ഇലങ്ങട്ട് ഹുവ ദിഹാ കിയാന്ന് ദിവട്ട് ദനിന രസേഹനം നിത്യത് അണിത്യത് സ്വാമിനി രസയാത് അനിത്യായി യമ കണിത്യനങ്ങേക്ക് സപൈത് ദുഃഖായിത് കിലഹുവ സ്വാമിനിയേക്ക് ദുഃഖായി യമ കണിത്യനം ദുഃഖനം വിനസ്സന സ്വഭാവേട്ടനം ആയിത്തി ഇബാന്തുദയാക് മമ മാഗേ മാഗേ ആത്മേക്കില ശലക്കൂർ ഹരിത് കിലഹുവ വെറുതീക്കുക ഇനം കിയന്ന് കായട്ട് ധനന പഹസ നിത്യത അനിത്യത് കിലഹുവ കാഴ്ത്തനന് പഹസത് അനിത്യായി യമ കണിത്തിനം ഏക സപൈത് ദുഃഖായിത് കിലഹുവ യമ കണിത്തിനം ഏക ദുഃഖായി യമ കണിത്തിനം ദുഃഖനം വിനസ്സന സ്വഭാവേറ്റനം ആയിത്തി ഏ മമ മാഗേ മാഗേ ആത്മയ കില ശലക്കുവത് ഏക ഹരിത് കിലഹുവ ഏക വെറുതി ഇളങ്ങട്ടുവ ഹീനം കിയന്ന് മനസ്സിട്ട് സിത്തിന് അരമുണു നിത്യത് അനിത്യത് കീല പിളിത്തുരു ദുന്ന ഭിക്ഷുനിൻ വാസില ഈ അരമുണു അനിത്യായി കീല ඊට පස්සේ ඔය යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද කියලා පිළිතුරු දුන්න යමක් අනිත්‍ය නම් ඒක දුක නම් යමක් අනිත්‍ය නම් ඒක දුකයි යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට ආйти නම් ඒ මම මාගේය මාගේ ආත්මය කියලා සලකන එක හරිද කියලා ඇහුවා වැරදි කිව්වා ඊට පස්සේ ඇහුවා දන්නේ කොහොමද ඔක දැනගatti කොහොමද කියලා ඇහුවා ඉතින් කියන ස්වාමීනි අපි නෝනින් විමසුවා මොනවද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු මේවා අපි නෝනින් විමසුවා නෝනින් විමසගෙන විමසගෙන විමසගෙන යනකොට අපට ඇති වුණා යථා භූත ඥාණය මේ බාහිර ආයතන 6 අනිත්‍යයි කියලා. දැන් එතකොට බලන්න බාහිර ආයතන 6 අනිත්‍යයි කියලා අවබෝධ වුණේ කොහොමද? නුවණින් විමසගෙන විමසගෙන විමසගෙන යද්දි. ඊට පස්සේ දැන් මෙතන කියන්නේ පිරිස් කීයකටද මේ නන්ද කුසන්ස කතා කරන්නේ? 500කට ආ එක්කෙනෙක් එන්නේ ඉස්සෙල්ලා අනිත් 499 පැත්තකින් ඉන්නේ. එයා පුද්ගලික කුටු කුටු ගාලා එයා අයින් කළා ඊළඟ එක්කෙනා එන්න ආ ඊළඟ එක්කෙනාට කුටු කුටු ගාලා කමටහන් දීලා එයා වයින් කළා ඊළඟ එක්කෙනා එන්න එහෙම සිද්ධියක් වුණාද මෙතන ආන්න බලන්න අපේ රටේ නැද්ද එහෙම ක්‍රමයක් එතකොට බලන්න මේ ක්‍රමයේ බුද්ධ ශාසනය නෙවෙයි කියලා අපිට හිතන්න සිද්ධ වෙනවා එතකොට ඒ භික්ෂුණීන් වහන්සේලා 500 කියන ස්වාමීන් වහන්සේ අපිට යථාභූත ඥානය ඇති වුණා මේ ආයතන බාහිර ආයතන 6ම අනිත්‍යයි කියලා. එතකොට නන්දක ස්වාමීන් වහන්සේ ආයෙත් කියනවා සාදු සාදු නෙගනිවරුනි ආර්ය ශ්‍රාවකේ ප්‍රඥාවෙන් විමසගෙන යද්දී එයාට පෙනෙන්නේ විදිහට තමයි මේ බාහිර ආයතන 6ම අනිත්‍යයි කියලා. දැන් එහෙනම් අපට එකක් පේනවා. මේ ඇස කන නාසය දිවකය මනස අනිත්‍යයි. රූප ශබ්දේ ගන්ධ රස ස්පර්ශ අරමුණු අනිත්‍යයි. මේ අනිත්‍ය නම් එතන තියෙන්නේ දුක. දුක නම් එතන තියෙන්නේ අනිත්‍ය නම් එතන තියෙන්නේ වෙනස් වෙන දෙයක් නම් එතන තියෙන්නේ. එතන මම නෑ. එතන මගේ කියලා එකක් නැහැ. එතන මගේ ආත්මය කියලා එකක් නැහැ. අන්න ඒක අවබෝධ වෙච්ච දවසට අපි මේක අතාරිනවා. ඒක තමයි මේ කියවෙන්නේ. ඊළඟට අහනවා පින්වත් නැගනිවරුනි එහෙමනම් කියන්න බලන්න චක්කු විඥාණය නිට්ටිද අනිත්‍යද කියලා ඇහුවා. මොකද්ද චක්කු විඥාණය කියන්නේ? ඔව් ඇහෙන් රූපයක් බලන්න අපේ හිත යොමු වෙනකොට ඇහි රූපයයි එකතු වෙනවා. එතකොට ඇහැ තුලින් දැනීමක් ඇති වෙනවා. ඒ දැනීම මානසිකාරය මුල් කරගෙන වෙන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. ඒ දැනීම ඇති වෙච්ච ගමන් ඒ දැනීම තුල තියෙන්නේ මොකද්ද? විඥාණය. ඒක තමයි චක්කු විඥානෙ. මේ චක්කු විඥානෙ නිට්ටිද අනිත්‍යද කියලා ඇහුවා. ඉතින් භික්ෂුණීන් පිළිතුරු දුන්න ස්වාමීනි ඒ අනිත්‍යයි. ඊට පස්සේ ඇහුව යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද කියලා. පිළිතුරු දුන්න ස්වාමීනි ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ඒක ආйти. එබඳු චක්කු විඥානෙ මම මාගේ ආත්මය කියලා ගන්න එක හරිද කියලා ඇහුවා. ඒක වැරදි කිව්වා. ඊළඟට ඇහුවා සෝත විඥානි. මොකද්ද සෝත විඥානි කියන්නේ? කණේ ඇති වෙන විඥානය. ඒක ඇති වෙන්නේ ඔව් කණයි ශබ්දයයි නිසා. දැන් අපි කිම අපි නිදාගෙන ඉන්නවා. ඒ වෙලාවට අපි කණෙන් ශබ්දේ දැනගන්නවද? නෑ. කන නැතුවද? ශබ්ද නැතුවද? ආන්න දෙකද ඇහැරිච්ච ගමන් මානසිකාරය දෙනවා එදිච්ච ගමන් නාම රූප ප්‍රත්‍යයෙන් විඥානේ හටගන්නේ ඇහැයි රූපයයි මුල් කරගෙන කණයි ශබ්දයයි මුල් කරගෙන කණෙන් ශබ්ද දැනගත්තු ගමන් එතන සෝත විඥානේ. අහන සෝත විඥානේ නිට්ටිද අනිත්‍යද කියලා. ඉතින් භික්ෂුණීන් පිළිතුරු දුන්නා අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද කියලා අහුවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් අයිති. ඒ මම මාගේ ආත්මය කියලා සැලකුවොත් ඒක හරිද කියලා අහුවා. ඒක වැරදි කිව්වා. ඊළඟට අහුවා නාසේ විඥානේ ගාහන විඥානේ නිට්ටිද අනිත්‍යද කියලා ඇහුවා. ඉතින් කිව්වා ගාහන විඥානයත් අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද කියලා ඇහුවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් අයිති. ඒ බඳු එකක් මම කියලා හිතන එක, මගේ කියලා සලකන එක, මගේ ආත්මය කියලා සලකන එක හරිද කියලා ඇහුවා. ඒක වැරදි කිව්වා. ඊළඟට ඇහුවා එහෙනම් කියන්න බලන්න ජීවා විඥානේ, දිවේ විඥාන ඇතිවීම. දිවට යම්කිසි රසයක් දිවට ගෑවෙනකොට දිවෙන් දැනගන්නවා. එතන දැනීමක් ඇති වෙනවා රසය ගැන. ඒක ඇති වෙන්නේ දිවෙන්, දිව මුල් කරගෙන. ඒ නිසා ඒකට කියනවා ජීවා විඥානේ කියලා. ඒක නිට්ටිද අනිත්‍යද කියලා ඇහුවා. ඒකත් අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සපයිද දුකයිද කියලා ඇහුවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආйти. ඒක මම මාගේ ආත්මය කියලා සැලකුවොත් ඒක හරිද කියලා ඇහුවා. ඒක වැරදි. ඊළඟට ඇහුවා කායයට දැනෙන කයේ විඥානය, කයයි පහසයි නිසා ඇති වෙන කයේ විඥානය නිට්ටිද අනිත්‍යද කියලා ඇහුවා. කයේ විඥානය අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද කියලා ඇහුවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කිව්වා. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් අයිති. ඒක මම මාගේ ආත්මය කියලා සැලකුවොත් හරිද කියලා ඇහුවා. වර්දී. ඊළඟට ඇහුවා හරි මනෝවිඥානේ. මනෝවිඥාන කියන්නේ මොකද්ද? ඔව් මනසයි. මනසට අරමුණක් එනවා. මනසට සිතිවිල්ලක් මොකක් හරි අරමුණක් එනකොට මේ අරමුණ දැනගන්නේ මනසින්මයි. ඒ දැනීම තමයි මනසේ ඇතිවෙන විඥාණය. එතකොට ඒක ඇතිවෙන්නේ මේ අභ්‍යන්තරිකව නාම රූපයන්ගේ ක්‍රියාත්මක වීම මානසිකාරේ තිබෙන නිසා. එතකොට මේ විඥාණය නිට්ටිද අනිත්‍යද කියලා ඇහුවා. මනෝ විඥානි අනිත්‍යයි කිව්වා. යමක් අනිත්‍ය නම් ඒක සපයිද දුකයිද කියලා ඇහුවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කිව්වා. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් අයිති. ඒක මම මාගේ ආත්මය කියලා සැලකීම හරි දෙයක්ද කියලා ඇහුවා. වැරදියි කිව්වා. දැන් එතකොට බලන්නේ මේ භික්ෂුණීන් කරපු භාවනාව. එතකොට එහෙනම් ඇස ගැන අනිත්‍ය වශයෙන් තේරුම් ගන්න භාවනාවක් කර කර ඉඳලා තියෙනවා. ඊළඟට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු ආදිය අනිත්‍ය වශයෙන් අවබෝධ වෙන ආකාරයේ භාවනාවක් කර කර ඉඳලා තියෙනවා. විඥානයේ අනිත්‍ය වශයෙන් අවබෝධ වෙන ආකාරයේ භාවනාවක් කර කර ඉඳලා තියෙනවා. එහෙමනම් අන්න බලන්න යා තමයි ධර්මයේ හිතපු එක්කෙනා. දැන් අපට අහන්න හම්බෙන්නේ ඊට හාත්පසින් වෙනස් වෙනවා. අපෙන් අහනවා විඥානේ යන්නේ කොහෙද? මේක මේ විඥා ඇසේ විඥාන අනිත්‍යයි කනේ විඥා. ඒව නෙමෙයි අපි අහන්නේ. අහන්නේ මරුණට පස්සේ යාගේ විඥානේ කොහෙද යන්නේ? හදිසියෙම යා මරුණු ඩක් ගාලා එයා කොහොමද ඩික් ගාලා යන්නේ කියලා අහනවා. එතකොට අපි එතකොට ඒකේ තේරුම දැන් එයා ධර්මයේ මානසිකාරය කළාද? නෑ, නිකන් බලි හිතලා. ධර්මයේ දකින්නවා කියන්නේ ඒක නෙවෙයි. ධර්මයේ දකින්නවා කියලා කියන්නේ මෙන්න ක්‍රමේ. දැක්කද? මේ හයවැද ඇරුම් විඥාණය අනිත්‍යයි කියලා අවබෝධ වෙන ආකාරයට එයා සිහිය පිටුවලා. හයවැද ඇරුම් විඥාණය අනිත්‍යයි කියලා අවබෝධ වෙන ආකාරයට එයා නුවණින් මෙහෙවලා මානසිකාරය විමසීම මෙහෙවලා යා වීරිය පවත්තලා. ඉතින් අර ස්වාමින් වහන්සේ අහනවා ඔබ ඒ විඥාන ওই විදිහට දැක්කේ කොහොමද කියලා අහුවා. ඉතින් භික්ෂුණීන් පිළිතුරු දුන්න ස්වාමීනි, අපි නුවණින් විමසුවා. මොකද්ද? විඥානී ස්වභාවය අවබෝධ කරගන්න විමසුවා. අන්න ඒකටයි විමසනවා කියන්නේ. එතකොට මේ විමසන දේ තුල දුක අවබෝධ වෙන ක්‍රමයක් තියෙනවා. ඒ විමසීම තුල ඒ යම් විමසීමක් තුල ප්‍රශ්න ඇති වෙනවා නම්, යම් විමසීමක් තුල සැක ඇති වෙනවා නම්, යම් විමසීමක් තුල මහ විස්සෝපයට පත් වෙනවා නම්, එයා අයෝනිසෝ මනසිකාරයේ විමසලා මිස යෝනිසෝ මනසිකාරයෙන් විමසලා නැහැ. යම් විමසීමක් තුල යෝනිසෝ මනසිකාරයෙන් විමසුවා නම් එයාට අනිත්‍යදී අනිත්‍ය වශයෙන් අවබෝධ වෙන අවබෝධයේ කරායා යනවා. දැන් කියනවා ස්වාමීනි, අපි මේ වගේ නුවණින් විමසගෙන විමසගෙන යද්දී අපට ඇති වුණා ඥානය. මොකක්ද මේ ඥානය? යථාභූත ඥානය. එහෙනම් ඔබත් අනිත්‍ය වශයෙන් විමසගෙන විමසගෙන යද්දී ඔබට ඇති වේවි ඥානය. මොකක්ද? යථාභූත ඥානය. එතකොට ඔබට චිත්‍ර වගේ පේන්න ගන්නවද? නෑ. දෙවිවරුන් මල් මාල දානවද? නෑ. පහන් දිවින පත් වෙන පේනවද? තොරම් පේනවද? නෑ. ආන අනිත්‍යදී අනිත්‍ය වශයෙන් පේනවා. ඒ නිසා දුක පේනවා. ඒ නිසා මේක තමාගේ වශයෙන් පවත්න්න බෑ කියලා පේනවා. ඒක තමයි අපි හිතුවත් නැතත්, දැක්කත් නැතත්, අවබෝධ වුණත් නැතත් තිබෙන ඇත්තදී. අන්න ඒක තමයි අවබෝධය කරා යන්න තියෙන්නේ. එතකොට ඒ නන්දක ස්වාමීන් වහන්සේ කියනවා, සාදු සාදු නැගෙනවරුනි, ආර්ය ශ්‍රාවකෙක් ප්‍රඥාවෙන් විමසද්දී ඔය විදියට තමයි දකින්නේ. අපිට හොඳ පාඩමක් මේකේ තියෙනවා නේ. මොකද්ද? ආර්ය ශ්‍රාවකෙක් ප්‍රඥාවෙන් විමසද්දී දකින්න දේ මොකක්ද කියලා මෙතන කියවෙනවා. මේට වඩා වෙනස් පටලැවිලි දකින්නවා නම් එයා ප්‍රඥාවෙන් විමසලා නැහැ. එයා වාදයක් හදලා. ඒ නිසා මතක තියාගන්න, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කිරීමේදී ක්ෂණික මත, අදහස්, ආකල්ප කතා කර කර ඉන්න එකට වඩා මේකේ තියෙන්නේ මොකද්ද? අහන දේ නොනින් ශ්‍රවණය කළ, හිතේ දරාගෙන මානසිකාරය දිලා සිය පිහිටවල විමසලා අවබෝධ කරන එකක්. හැබැයි මේ අවබෝධ කරන එකයි පොතේ තියෙන ධර්මයයි දෙකක් නෙවෙයි. ඒක එකම දෙයක් වෙන්න ඕනේ. යම් කිසි කෙනෙක් කියනවා නම් නෑ, පොත්වල තියෙන ඒවා බලලා කවුද අවබෝධ කරන්නේ? අවබෝධ කරවි එක්කෙනෙක් විසින්ම තවත් කෙනෙකුට අවබෝධ කරන්න කියා දෙන්න ඕනේ ඒක පොතේ නෑ කියලා. අන්න ප්‍රවේසම් වෙන්න යාගින්. මොකද එයා ධර්මයේ සරණ ගිහින් නැති එක්කෙනෙක්. ධර්මයේ සරණ ගියපු කෙනෙක් ඒක කියන්නේ නෑ. මොකද මේ යුගයේ අපට ධර්මයේ තිබෙන්නේ පොත්වල. දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, මේ ධර්මයේ තමයි ශ්‍රී සද්ධර්මයේ තියෙන්නේ. එතන මේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රතික්ෂේප කරලා යා වෙන ධර්මයක් පණවන්න ගියොත් ඒක කවදාවත් සිද්ධ වෙනවද? නෑ. එහෙමනම් මතක තියාගන්න, අපි යමක් කතා කරනවද, යමක් කියනවද, ඒක තමයි අවබෝධ විය යුත්තේ. කවුරු හරි මෙහෙම කියනවා නම් නෑ, මට විශේෂ අවබෝධයක් ඇති වුණා, හැබැයි ඒක මට වචන වලට හරවන්න බෑ, මට කියන්න බෑ, ඒක විශේෂ එකක්. යා ඒක ඔයාට අවබෝධ වෙච්ච දවසට ඔයා තේරුම් ගනිවි කියලා. ඒක තේරුම් ගන්න මේක යාගේ තමා උසස් කරලා පෙන්වන්න තමන් නොමග ගියා මිසක් ඇත්ත දැක්කා නෙවෙයි. තමන් විසින් තමාව හුවා දක්වා ගන්නවා මිසක් ඇත්ත දැක්කා නෙවෙයි. ඇත්ත දැක්කා නම් එහෙම නෙමෙයි කියන්නේ. ඇත්ත දැක්කා නම් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇත්තක්මයි. මේ ඇස අනිත්‍යයි කියන කාරණේ ඇත්තක්මයි. රූපය අනිත්‍යයි කියන කාරණේ ඇත්තක්මයි. චක්කු විඥානය අනිත්‍යයි කියන කාරණේ ඇත්තක්මයි. මම ප්‍රඥාවෙන් විමසද්දි මටත් මේ විදියට මේක අවබෝධ වුණා. අන්න ධර්මයේ තියෙනවා එතන. දැන් හොදට තේරුම් ගන්න ධර්මයේ තියෙන්නේ කොහොමද කියලා. එතකොට මේ නන්දක ස්වාමීන් වහන්සේ ළඟට උපමාවක් කියනවා. කියන මෙහෙම පින්වත් නැගෙනවරුනි තෙල් පහනක් තියෙනවා. පත්තු වෙවි මොකද්ද තියෙන්නේ? තෙල් පහනක් තියෙනවා. මේ පහනේ තෙලුත් අනිත්‍යයි. පහන් වැටියත් අනිත්‍යයි. පහන් සිලත් අනිත්‍යයි. ආලෝකය අනිත්‍යයි. නමුත් කෙනෙක් මෙහෙම කිව්වොත් ඔබට ඇත්ත. පහනේ තෙල් නම් අනිත්‍ය තමයි. පහන් වැටියත් අනිත්‍ය තමයි. පහන් සිලත් අනිත්‍ය තමයි. ඒ වුණාට ආලෝකයේ නිට්ටයයි. ආලෝකයේ ස්ථිරයි. ආලෝකයේ සදාකාලිකයි කිව්වොත් ඒක හරිද කියලා ඇහුවා. ස්වාමීනි ඒක සම්පූර්ණ අසත්‍යයක් කිව්වා. ඇයි එහෙම කියන්නේ කියලා ඇහුවා. කො ස්වාමීනි තෙලුත් අනිත්‍ය නං. වැටිත් අනිත්‍ය නං. සිලත් අනිත්‍ය නං. ආලෝකයේ නිට්ටය වෙන්නේ කොහොමද ඒක අනිත්‍යමනේ? ඒ වගේ ඔබට කෙනෙක් මෙහෙම කියාවි. ඇසනම් අනිත්‍ය තමයි. කනත් අනිත්‍ය තමයි. නාසයත් අනිත්‍ය තමයි. දිවත් අනිත්‍ය තමයි. කයත් අනිත්‍ය තමයි. මනසත් අනිත්‍ය තමයි. ඒ වුණාට මේ ඇස කන නාසය දිව කය මන කියන මේ ආයතන හය නිසා ඇතිවන යම් සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් හෝ විඳීමක් ඇද්ද ඒ විඳීම නිත්‍යයි. ඒ විඳීම ස්ථිරයි. ඒ විඳීම සදාකාලිකයි කිව්වොත් ඒක එතකොට ඒ බිතුන් කියන ස්වාමීනික සම්පූර්ණ අසත්‍යයි. ඇයි කොහොමද එහෙම කියන්නේ? කො ස්වාමීනි ඒ ප්‍රත්‍යයෙන් ඒ කරුණු හේතු කරගෙන ඒ විඳීම හටගන්නේ. ඒ කරුණු නිරුද්ධ වීමෙන් ඒ විඳින් නිරුද්ධ වෙලා යනවා. එතකොට කියනවා සාදු සාදු නගනිවරුනි ආර්ය ශ්‍රාවකයා විඳීම ගැන නුවණින් විමසනකට ඔය විදියට තමයි කියන ඔයා දකින්නේ. එහෙනම් ආර්ය ශ්‍රාවකයා ඇස කන නාසය දිව කය මනස අනිත්‍ය විතරක් දකිනව නෙවෙයි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු වල අනිත්‍ය විතරක් දකින්නවන් නෙවෙයි. ඔව් විඥානි අනිත්‍ය විතරක් දකින්නවන් නෙවෙයි. ඒ තුන එකතු වෙලා හැදෙන දේ අනිත්‍යයි කියලා ඒකත් දකින්නවා. විදිම හටගන්නේ කුමක් ප්‍රත්‍යයෙන්ද? ස්පර්ශේ ප්‍රත්‍යයෙන්. එතකොට ඇහැයි රූපයයි විඥානයයි එකතු වෙන්න ඕනේ විදිමක් ඇති වෙන්න. ඒ තුන නැති වෙච්ච ගමන් විදිම නැති වෙලා යනවා. මේක මෙයා තමා තුලින් දකින්නවා. ආන්න එකයි මේ කියන්නේ. ඊළඟට තවත් උපමාවක් කියනවා. පින්වත් නැගෙනවරුනි විශාල ගහක් තියෙනවා. අරටුව තියෙන. මේ ගහේ මුළු අනිත්‍යයි. මේ ගහේ කඳත් අනිත්‍යයි. මේ ගහේ අතුයිතිත් අනිත්‍යයි. මේ ගහේ කොළත් අනිත්‍යයි. ඒ ගහ නිසා පෙනෙන සෙවණැල්ලත් අනිත්‍යයි. කෙනෙක් මෙහෙම කියන්න පුළුවන් ඔයා කියන ආකාරයට ගහේ මුල් නම් අනිත්‍ය තමයි. ගහේ කඳත් අනිත්‍ය තමයි. අතුයිතිත් අනිත්‍ය තමයි. ගහේ කොළත් අනිත්‍ය තමයි. ඒ වුණාට ගහේ යම් සෙවණැල්ලක් ඇද්ද ඒක නිට්ටයයි. ඒක ස්ථිරයි. ඒක සදාකාලිකයි කිව්වොත් ඇත්තද කියලා ඇහුවා. ස්වාමීනි ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ඒක බේගලයක්. ඊට පස්සේ අහනවා ඒ මොකද? එතකොට මේ භික්ෂුණෙන් කියනවා ස්වාමීනි මුළුත් අනිත්‍ය වෙච්ච එකේ කඳත් අනිත්‍ය වෙච්ච එකේ ආතුයිතිත් අනිත්‍ය වෙච්ච එකේ කොළත් අනිත්‍ය වෙච්ච එකේ අනිත්‍ය දේවල් තුලම සකස් වෙච්ච සෙවණැල්ල අනිත්‍යමයි. එතකොට කියනවා නැගිනවරුනි එහෙනම් කෙනෙක් මෙහෙම කිව්වොත් බාහිර රූපය අනිත්‍ය තමයි. ශබ්දයත් අනිත්‍ය තමයි. ගඳ සුවඳත් අනිත්‍ය තමයි. රසයත් අනිත්‍ය තමයි. පහසත් අනිත්‍ය තමයි. සිතට සිතෙන අරමුණුත් අනිත්‍ය තමයි. ඒ වුණාට මේ බාහිර ආයතන 6 මුල් කරගෙන ඇතිවන්නා වූ සැපක් හෝ දුකක් හෝ යම් විදීමක් ඇත්නම් ඒක නිත්‍යයි. ඒක ස්ථිරයි. ඒක සදාකාලිකයි කිව්වොත් ඒක ඇත්තක්ද කියලා ඇහුවා. ස්වාමිනී ඒක අමු බොරුවක් කිව්වා. ඒ කොහොමද කියලා ඇහුවා. ස්වාමිනී යම් යම් කාරණා නිසා යම් යම් හේතු නිසා හටගන්නා වූ යම් විඳීමක් ඇද්ද ඒ හේතු නැතිවීමෙන් ඒ විඳීම නැති වෙලා යනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා සාදු සාදු නැගෙනවරුනි ආර්ය ශ්‍රාවකෙක් යථාභූත ඥාන ඇති වෙන විදිහට නෝනින් විමසද්දි විමසද්දි ওই විදිහට තමයි කව දකින්නේ. එහෙමනම් එයා ආධ්‍යාත්මික ආයතන 6 අනිත්‍ය වශයෙන් දකිද්දිත් අනිත්‍ය ස්පර්ශයෙන් හට ගන්නා වේදනාව අනිත්‍ය කියලා අවබෝධ කරනවා. බාහිර ආයතන අනිත්‍ය වශයෙන් දකිද්දිත් අනිත්‍ය ස්පර්ශයෙන් හට ගන්නා විදීම අනිත්‍යයි කියලා අවබෝධ කරනවා. එහෙනම් යම්කිසි කෙනෙක් අසයි රූපයයි විඥානයයි අනිත්‍යයි කියලා අවබෝධ කළොත් යා විඳීමත් අනිත්‍යයි කියලා අවබෝධ කරනවා. එයා ඒ අනිත්‍ය දේවල් තුල හටගන්න සියල්ල අනිත්‍යයි කියලා එයා අවබෝධ කරනවා. ඊළඟට තව උපමාවක් කියනවා පින්වත් නැගෙනවරුනි හරක් මරණ මිනිහෙක් ඉන්නවා. මෙයා ගව දෙනක් මරනවා. ගව දෙනක් මරලා තියුණු ආයුධයක් අරගෙන මේ ගව දෙනගේ යටි මාස බේරලා, යටි මාස කියන්නේ හමට යටින් තියෙන මාස, යටි මාසත් බේරලා හමත් බේරලා බඩ ඇතුළට පිහිය දානවා. දාලා මොකද කරන්නේ? මේ මරපු ගව දෙනගේ බන්ධන ටික, බොකු බඩවැල් ටික ඔක්කොම කීතු කීතු කපලා දාලා ආයමත් අරහම තිබ්බ විදියට වහලා තියෙනවා. පිටින් පේන කෙනෙක් මේක බලලා කියනවා මේ මැරිච්ච ගව දෙන හමින් සම්පූර්ණයෙන් යට ඇතුළත් එක්ක එකතු වෙලා ඉන්නේ කියලා. ඒක හරිද කියලා ඇහුවා. හරිද ඒක? ඒක වැරදි. මොකද ඒ ආන්න පිටින් හම පෙනුනට පිටින් යටි මාස තිබුණට තුවාල වෙලා නැහැ වගේ ඇතුළ ඔක්කොම කෑලි කෑලි කපලා තියෙන්නේ. ඉතින් දැන් මේ උපමාව කියන්නේ කවුද? රහතන් වහන්සේ නමක්. අපි කිව්වනම් ඉවරයි. මේ රටේ නේද? හප්පා මොකද්ද කියලා මේ ස්වාමීන් වහන්සේ කියපු උපමාව. අපි උඹල කඩවත් වන්න දන්නේ නැහැ. කන්නේ කියයි. මේ භයානක උපමා කියනවා කියයි. දැන් බලන්න මේ රහතන් වහන්සේ නමක් මේ උපමාව කියන්නේ. ඊර්වස කියනවා පින්වත් නැගණි වරුනි අපි මේ උපමාව කළේ කාරණයක් පැහැදිලි කරන්න. ඒ තමයි ඇතුළු මාස කියලා කිව්වේ ඇස, කන, නාසය, දිව, කය, මනස. පිටිහම කියලා කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, රස, පාරිස ආරමුණු. අභ්‍යන්තරික බන්ධන කියලා බඩවැල් කියලා කිව්වේ නන්දි රාගය. මොකද්ද නන්දි රාගය? එතකොට තියුණු ආයුධය කියලා කිව්වේ ආරි සත්‍ය අවබෝධය ගැන තිබෙන ප්‍රඥාව. ආරි ප්‍රඥාවට තමයි තියුණු ආයුධය කියලා කිව්වේ. එතන තියුණු ආයුධයකින් ඇතුලේ බන්ධන ඔක්කොම කපනවා කියලා කිව්වේ ආරි ප්‍රඥාවෙන් කෙලෙස් බන්ධන සියල්ල කපලා දාන එක. ඊට පස්සේ කියනවා පින්වත් නැගෙනවරුනි ඒ බඳු එක්කිනා චතුරාරි සත්‍ය අවබෝධයට අංග 7ක් වඩන්ට ඕන. මොනවද ඒ අංග 7? സപ്ത് ഭുജംഗ് ആരി സത്യാവബോധയിട്ട് ഉപകാരവണ് വിധിയിട്ട് ശീവദന്തോണ് ഏറ്റമായി ഹിതട്ട് വിവേക നീവരണ ധർമ്മയാട്ട പത്വില ഹിതട്ട് വിരാഗേ ഏക്കന്നെ നൊവൽമാറ്റിവിനെ ഹട്ടിയിട്ട് അൽമാറ്റി നൊവിന്റുണ്ണം യഥാഭൂത ജ്ഞാന അതിവിന്റൂൺ യഥാഭൂത ജ്ഞാന അതിവില നൊവൽമാറ്റിവിനെ ഹട്ടിയിട്ട് അൽമ നിരുദ്ധവിന ആകാരയിട്ട് സിഹിയ വടന്തോട് ഏക്ക് സതി സമ്പുജംഗയ യോനിസോ മനസികാരേ ദീവനുക്കറൂണ് അനിത്യതേ അനിത്യ വശം ദുഃഖേ ദുഃഖ വശം അനാത്മതേ അനാത്മ വശം അവബോധവന ആകാരേറ്റ യോനിസോ മനസികാരേ യുദന്തോണി ചതുരാരി സത്യ ഇലക്ക കരുകന ഏക്ക് ധമ്മ വിച്ചേ സമ്പുജംഗയ ഇലങ്ങട്ട് വീര്യ വടന്തോണ് ആരി സത്യാബോധ്യ ഇലക്ക കരുകന തമംഗി ഹിതേ നീവരണ യതപത്വില ഹിത വിവേകേത പത്വില യഥാഭൂത ജ്ഞാന അതിവില കലകിരീമക് അതിവില നൊവലി അൽമ നിരുദ്ധ വന ആകാരിട്ട് വീര്യ പാത്തോണി ഏക വിരിയ സമ്പുജ്ജംഗേ എതുകൊണ്ട് ഹിതേ അതിവിന സമാധീന സാധീന പ്രീതിയെ തീനോ യാ പ്രീതിയ തുല ദക്കിന്നെ മുഖദ്ദ അനിത്യ ദുഃഖ അനാത്മദേ അന്നേ വിധിയേറ്റ പ്രീതിയെ തുല ആര് സത്യാവബോധ വന ആകാരേട്ട് പ്രീതിയ വടന്തോണി ഏക പ്രീതി സമ്പുജ്ജംഗേ എതുകൊണ്ട് യാഗേ കയസ്യഹല്ലുവിനോ ഹിതത് സഹല്ലുവിനോ എതുകൊണ്ട് ആ ചതുരാരി സത്യാവബോധയായിട്ട് ഓമനാക്കുന്ന ആ കാട്ടി ആ സഹല്ലുവട്ട് വസംഗ വിന്നെത്തുവ സഹല്ലുവട്ട് മുളാവിന്നെത്തു സഹല്ലു ഭവത് സഹല്ലു ഭവത്തുലത്യ ദുഃഖ ദക്കിനുവ ദുഃഖ സമുദയെ ദക്കിനുവ ദുഃഖ നിരോധയെ ദക്കിനുവ ദുഃഖ നിരോധ ഗാമിനി പാഠിപദാവ ആരി സത്യ ദക്കിനാട്ടിയിട്ട് സഹല്ലു ഭവത് ദീവനു കരുന്നു എതുകൊണ്ട് ഏക പസ്സദ്ധി സമ്പുജ്ജംഗേ യാ ചിത്തേകാഗ്രതാവേ ദിവനു കരുന്നവ ചതുരാരി സത്യാബോധിയേറ്റ യമുവില ഏക്ക് സമാധി സമ്പുജ്ജംഗേ സമാധിയ തുലത്യാവിധിരി വടനകട ഉപേക്ഷാവട്ട് പത്തിനുവ ഉപേക്ഷാവട്ട് യാഹുവിന്നിത് നെ ഉപേക്ഷാവത്യാ വടനുവ ചതുരാരി സത്യാബോധിയേറ്റ അംഗ്യക്കരിട്ട് ഏതുകുട്ടി ആകെ ജീവിതീ തുല സിയലു കെലസും പ്രഹാണീ വില ഉത്തുമു അർഹത്തേറ്റ പത്തിന്റെ പുല്ലുവാൻ കീല ഒന്ന് നന്ദക രഹതൻ മഹർഷി ധർമ്മദേശന കല്ല ഇവർ വില ഈട്ട് പാസേ യുവഹരിഹിനൻ നഗനി വരുണി യണ്ണ കിവോദൻ ദേശനാവ് സമ്പൂർണ്ണ കല്ല അഹം പതിവിനേ ദം മേ ദേശനാവ് ഹേതു കൊരഗിന മെസേ മെസേ മെസേ നുവേവ മെസേ മെസേ വീവ മുകുത് പതിവദ യണ്ണ കിവോദൻ ഹരി കിവ എതുകൊണ്ട് ഈ ഭിക്ഷു നിൻവാസല മുക്കത് കല്ലി വന്ദന കല്ല പിടത്തുള്ള പിടത്തില ബുധുരജാനൻ വഹാസീവ ബെഹദിൻ ബുധുരജാനൻ വഹാസീട്ട് വന്ദന കല്ലാമ ബുധുരജാനൻ വഹാസി പതൽ ഹാ ഹരി എന്ന യാണ്ടക്കിവ എതുകൊണ്ട് ഭിക്ഷു നിൻവാസല പിടത്തുനാമ ബുധുരജാൻ വഹാസി ഭിക്ഷു വഹാസിലട്ടക്കിയോ പിങ്വത് മഹാനി പോയതവസി ഹാദൈ പോയിട്ട് കളിന്തവസി ഹാദൈ വേന ശക്തിനോ അത് കേള തീനോദിനെന്ത് പോയ ദിവസത്തെ കളിം ഹന്ത ദക്കാമ മുക്കാദ് ഹിതേന്നെ അത് ഹന്ത പോയിട്ട് കളിന്ത അവസി അത് സമ്പൂർണ നേ ഹന്തേ അടുവ പേനോ ഹന്ത ദക്കിന് കട്ട് അന്നീ വകേക്കു അത് മേ ഭിക്ഷുരീൻ പിങ്വത് നന്ദക്കാൻഗേ ദേശനാവാഹല ഭൂമ സന്തോഷവും തമൈ നമുത് കാരണേ സമ്പൂർണ ഉണ്ണേ നേ നന്ദകട്ട് എന്ന കിലക്കുക പിങ്വത് നന്ദക്ക് ഒബ് ഹിട്ട ഏ ഭിക്ഷുനീൻ താവാദ് കരം തോണ് ഒരേ വിധിയേറ്റം ഡങ് അത് കിയപ്പു ബണ് ഒരേ വിധിയേറ്റം ഹിട്ടാത് കിയാണ് ഓണ് കിവ ഏ മുക്കത് ഏ ഇന്ന് ഏ മുക്കത്ത് ഏമക്കാൻ ഹിട്ടത്ത് എന്ന് ലേഖം ഏ ഏ മേക്കായി മേമയൂനി ഏ ഭിക്ഷുനീൻ വഹാൻസില ഈ ബണ അഹല അറങ്കിയ ദാലകിയേ നേ മേ ആയ വകി அகல இவரில் ஐபானு அரங்கியா, அரங்கிய முக்கிட்டது. දැන් අහපු බණ මොකද කරන්නේ? නුවණින් විමසනවා. දැන් ගියේ වාද කරන්න නෙමෙයි, අරක මෙහෙම කිව්වන්නේ. කෝ ඒක එහෙමද? අරමද? ඒකටද ගියේ? දැන් ගිහිල්ලා කත කත ගන්නවද? නෑ. ආ දැන් ගිහිල්ලා නිස්සබ්දව යෝනිසෝ මනසිකාරයෙන් සක්මන් කරනවා නිස්සබ්දව. පැත්තකට වෙලා වාඩි වෙලා නුවණින් විමසනවා නිස්සබ්දව. උපමාගෙන සිහි කරනවා. දැන් එහෙම නෝණින් විමසලා විමසලා විමසලා හිතත් ඒකම අහන්න ලැබෙනකොට මොකද වෙන්නේ? ආ කලින්ට වඩා යා අවබෝධ වෙනවා. දැන් අපි කියමු උදාහරණයක් වශයෙන්, ඔන්න දැන් මේ ධර්ම දේශනාවම දැන් දිගටම හැමතැනම අපි කරගෙන යනවානේ. අපි කියමු ඔන්න පාලුගමදී ඒක ඇහුවා. ඊට පස්සේ ඔන්න කොළඹදී ඇහුවා. දැන් අහපු එක ඒක හිතලා හිතට ගරන් නෝණින් විමසනවා නම් අද අහනකට කලින්ටත් වඩා අවබෝධ වෙන්නේ නැද්ද? ඒක වෙන්නේ කාටද? නෝණින් විමසලා හිතලා තේරුම් ගන්න එක්කනටයි. ආව ආපු බණ මේ කණින් අහලා මේ කණින් දාලා ගියොත් එයාට දන්නේ මොකද්ද කියලා. එක්කෙනෙකුගෙන් ඇහුවා මේ මහමෙවුනාවට ගියාද කියලා. ගියා කිව්වා. කොහොම භාවනා දවස කොහොමද කියලා ඇහුවා. මොන හොඳක්ද කියලා. ඇයි කියලා. මල් පෝච්චි විතරක් තියෙනවා කියලා. එතකොට යා දැක්කා මල් පෝච්චියක් තියෙනවා ලුකුවට. එවලින්දල යාගේ ඔළුවේ වැඩ කරන්නේ මොකද්ද? මල් පෝච්චිය. යාට බණ මොකෝවත් ඇහින්නේ. එතකොට යා අරංගිය මොකද්ද? ආ දැන් මේක වෙන්න ඕනේ ඒක. අන්න නන්දක ස්වාමීන් වහන්සේ මොකද වුනේ? පසුවදාත් වැඩම කළා. වැඩම කළාට පස්සේ භික්ෂුණීන් වහන්සේලා පසුදා තර විදියටම වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. දැන් ඔන්න දැන් භික්ෂුණීන් වහන්සේලා ඉන්නේ අර කලින් අහපු බණ අරගෙන ගිහිල්ලා ඒක හිතේ පිහිටුවාගෙන ඉදාටත් වඩා යම්කිසි අවබෝධයකින් තමයි අද ඉන්නේ ඔබ වගේ නේද? ආ එතකොට අවබෝධයකින් ඉන්නේ. එතකොට දැන් ඔබ පුළුවන්ද කාටවත් රවට්ටන්න? අපි කවුරෙන් ඉවුවොත් බැරිද රවට්ටන්න? අන්න ඒ වගේ තමයි හිටියේ. එතකොට මේ කාටවත් රවට්ටන්න බැරි විදිහට තිසරණේ මනාකොට පිහිටලා අනිත්‍යදී අනිත්‍ය වශයෙන් දකින හැටියට නුවණින් විමසන හැටියට එයා ඒ භික්ෂුණීන් වහන්සේලා වන්දනා කරා. මොන්න ආයමත් එදාම ගියම ඇහුවා. මොකක් කොහොමද ඇහුවේ? ඇස නෙමෙයි ඉස්සලා වෙන්නේ එක. පින්වත් නැගිනිවරුනි, මේ බණ කියන්නේ සාකච්ඡාවෙන්. ඊළඟට දන්නේ නැත්තම් දන්නේ නැහැ කියන්ට ඕන. දන්නවා නම් දන්නවා කියන්ට ඕන. තේරෙන්නේ නැත්තම් සැකනම් මගෙන් මහන්ත ඕන ස්වාමීනි. මේකේ අර්ථය මොකද්ද කියලා. එතකොට භික්ෂුණීන් වහන්සේලා ඉදා වගේම උත්තර දුන්නා. කොහොමද උත්තර දුන්නේ? කෝ අරගෙනද? ස්වාමීනි අපිට හරි සතුටුයි කිව්වා. ආර්යෝ නන්දක ස්වාමින් වහන්සේ අපට හරි හරි විවෘතව අපිට පවරනවා කිව්වා මේ ධර්මයට ඉන්න. ඊට පස්සේ තමයි කිව්වේ මොකක්ද හැබැයි? පින්වත් නැගෙනවරුනි, ඇස නිත්‍යද අනිත්‍යද කියලා ඇහුවා. කන නිත්‍යද අනිත්‍යද කියලා ඇහුවා. නාසය නිත්‍යද අනිත්‍යද කියලා ඇහුවා. දිව නිත්‍යද අනිත්‍යද කියලා ඇහුවා. කය නිත්‍යද අනිත්‍යද කියලා ඇහුවා. මනස නිත්‍යද අනිත්‍යද කියලා ඇහුවා. මොකද්ද පිළිතුර උනේ? අනිත්‍යයි. ඊට පස්සේ ඇහුවා යමක් අනිත්‍ය නම් ඒක සපක්ද දුකක්ද? ඊට පස්සේ පිළිතුර වුණා ඒක දුකයි. ඊට පස්සේ යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආයිති. ඒ බඳු දෙයක් මම කියලා හිතන එක, මගේ කියලා හිතන එක, මගේ ආත්මය කියලා හිතන එක හරිද කියලා ඇහුවා. වැරදි කිව්වා. ඊළඟට ආන්න ඒක දැනගatti කොහොමද කියලා හෙව්වා. ඊට පස්සේ ස්වාමීනි අපි ප්‍රඥාවේ නිමසද්දී අපට ඇති වුණා යථා භූත ඥාණය. ඒකෙන් තමයි අපිට අවබෝධ වුණේ මේ ආධ්‍යාත්මික ආයතන 6 අනිත්‍යයි කියලා. ඒක නන්දක ස්වාමීන් වහන්සේ මොකද කිව්වේ? සාදු සාදු නැගනිවරුනි, ආර්ය ශ්‍රාවකෙක් නෝනින් විමසද්දි පෙනෙන්නේ ওই විදිහට තමයි කිව්වා. ඊළඟට මොකක්ද ඇවිල්ලා? රූප නිට්ටිද අනිත්‍යද කියලා ඇහුවා. අනිත්‍යයි කිව්වා. කනට ඇහෙන ශබ්ද නිට්ටිද අනිත්‍යද කියලා ඇහුවා. අනිත්‍යයි කිව්වා. නාසයේ දැනෙන ගඳ සුවඳ නිට්ටිද අනිත්‍යද කියලා ඇහුවා. අනිත්‍යයි කිව්වා. දිවට දැනෙන රස නිට්ටිද අනිත්‍යද කියලා ඇහුවා. අනිත්‍යයි කිව්වා. කයට දැනෙන පහස නිට්ටිද අනිත්‍යද කියලා ඇහුවා. අනිත්‍යයි කිව්වා. මනසට සිටින අරමුණු නිට්ටිද අනිත්‍යද කියලා ඇහුවා. අනිත්‍යයි කිව්වා. යමක් අනිත්‍ය නම් ඒක සප සපයිද දුකයිද කියලා ඇහුවා. ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආйти. එබඳු දෙයක් මම කියලා සලකන එක, මගේ කියලා සලකන එක, මාගේ ආත්මය කියලා සලකන එක හරිද කියලා ඇහුවා. වැරදි. ඊට පස්සේ මොකද ඇහුවේ? දැනගatti කොහොමද කියලා ඇහුවා. ඔබ අරගත්ත හරියට හොඳයි ඒක. ආයිති ස්වාමීනි අපි ප්‍රඥාවෙන් විමසගෙන විමසගෙන යද්දී අපට අතාබූත ඥානයක් ඇති වුණා. මේ බාහිර ආයතන 6 අනිත්‍යයි කියලා. ඊර්වසේ මොකද කිව්වේ? සාදු සාදු නැගනිවරුනි, ආර්ය ශ්‍රාවකෙක් නෝනින් විමසද්දි පෙනෙන්නේ ඔය විදිහට තමයි කිව්වා. ඊට පස්සේ ඔව් චක්කු විඥානේ නිට්ටිද අනිත්‍යද කියලා ඇහුවා. සෝත විඥානේ නිට්ටිද අනිත්‍යද කියලා ඇහුවා. අනිත්‍යයි කිව්වා. ගාන විඥානේ නිට්ටිද අනිත්‍යද කියලා ඇහුවා. අනිත්‍යයි කිව්වා. දිවේ විඥානේ නිට්ටිද අනිත්‍යද කියලා ඇහුවා. අනිත්‍යයි කිව්වා. කයේ විඥානේ නිට්ටිද අනිත්‍යද කියලා ඇහුවා. අනිත්‍යයි කිව්වා. මනෝ විඥානේ නිට්ටිද අනිත්‍යද කියලා ඇහුවාම අනිත්‍යයි කිව්වා. ඊට පස්සේ යමක් අනිත්‍ය නම් ඒක සපයිද දුකයිද කියලා ඇහුවා. දුකයි කිව්වා. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට නම් ආйти ඒ මම මාගේ මාගේ ආත්මය කියලා සැලකුවොත් ඒක හරිද කියලා ඇහුවා. වැරදි කිව්වා. ඊට පස්සේ ආන්න දන්නේ කොහොමද කියලා ඇහුවා. ඔව් එතකොට නූරින් විමසලා අපිට යථාභූත ඥාණය ඇති වුණා. මේ සයවැදෑරුම් විඥාණය අනිත්‍යයි කියලා. අපි කිව්ව මෙහෙම, දැන් ඔබෙන් ඔබ තාම අනිත්‍ය වශයෙන් මේක යථාභූත ඥාණය ඇති වෙලා නැහැ. ඔබෙන් කවුරුරි කෙනෙක් අහනෝ විදිහට අනිත්‍යද කියලා. ඔබ මොකද්ද කියන්නේ? අනිත්‍යයි. ඔහොම කියලා ඔබෙන් අහන කොහොමද දන්නේ? මම මෙහෙමයි කියන්නේ, අපිට ශ්‍රද්ධාව තියෙනවා. අපිට ශ්‍රද්ධාව තියෙනවා මේවා අනිත්‍යයි කියලා. ඒ නිසාම අපි විමසමින් ඉන්නවා. අපි දන්නවා අපිට යථාභූත ඥාණය ඇති වෙනවා මේවා අනිත්‍යයි කියලා. ඒ ගැන ශ්‍රද්ධාව වෙනුයි මේ කියන්නේ කියලා කිය යුතුයි. නැත්නම් එතින් උඩ බිම බැලුවොත් එහෙම හරියන්නේ නැහැ. ඊළඟට අර උපමා කිව්ව මොකක්ද උපමාව? ඔය තුන්න පහනක් පත්වෙවි තියෙනවා. කිව්වා මේ පහනේ තෙලුත් අනිත්‍යයි, වැටිත් අනිත්‍යයි, සිලත් අනිත්‍යයි, ආලෝකයත් අනිත්‍යයි. ඉතින් මේ අනිත්‍ය වූ දේවල් අතර එක්කෙනෙක් කියනවා හරි තෙල් නම් අනිත්‍ය තමයි, වැටිත් අනිත්‍ය තමයි, සිලත් අනිත්‍ය තමයි, ඒ වුණාට ආලෝකයේ නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයි කියලා කිව්වොත් හරිද කියලා අහනවා. ඒක සම්පූර්ණයම අසත්‍යයි. ඇයි ඒක අසත්‍යක් වෙන්නේ කියලා ඇහුවා. අනිත්‍ය වූ තෙල්, අනිත්‍ය වූ වැටි, අනිත්‍ය වූ සිලක් තිබෙද්දී ආලෝකයේ විතරක් නිට්ටය වෙන්නේ කොහොමද? ආලෝකේ නයි කතා කරන දෙයක් නෑ කිව්වා. ඒ වගේ යම් කිසි කෙනෙක් කිව්වොත් මොකද්ද මේ ආධ්‍යාත්මික ආයතන 6? ඒ කිව්වේ ඇස කන නාසය දිවකය මනස අනිත්‍ය තමා. නමුත් මේ අනිත්‍ය වූ ආයතන 6 නිසා හටගන්න යම් සැපක් දුකක් උපේක්ෂාවක් විඳීමක් ඇද්ද? ඒ විඳීම නිට්ටයයි ඉස්තරයි සදාකාලිකයි කිව්වොත් ඒක ඇත්තක්ද කියලා? ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයි. ඒ මොකද කියලා ඇහුවා. ඒ මොකද? ඔව්, අනිත්‍ය හේතු නිසා හටගන්නා යම් විදීමක් ඇද්ද? ඒ හේතු නිරුද්ධ වීමෙන් ඒ විදීම් නිරුද්ධ වෙලා යනවා. එතකොට නන්දක ස්වාමීන් වහන්සේ මොකද කිව්වේ? සාදු සාදු නගනිවරුනි, නෝණින් ගම සද්දී ආර්ය ශ්‍රාවකෙක් ওই විදිහට තමයි කිව්ව දකින්නේ. ඊළඟට ඊළඟට තව උදාහරණයක්, තව උපමාවක් කිව්වා. මොකද්ද උපමාව? ඔන්න විශාල ගහක් තියෙනවා. මේ ගහේ මුළුත් අනිත්‍යයි, කඳත් අනිත්‍යයි, අතුත් අනිත්‍යයි, කොළත් අනිත්‍යයි, හේවනල්ලත් අනිත්‍යයි. නමුත් යම් කිසි කෙනෙක් කියන්න පුළුවන් වැරදි විදියට කල්පනා කළා. කොහොමද? මුල් නම් අනිත්‍ය තමයි, කඳත් අනිත්‍ය තමයි, අතුයිත් අනිත්‍ය තමයි, කොළත් අනිත්‍ය තමයි. ඒ වුණාට හේවනල්ල නිට්ටයයි ඉස්තිරයි සදාකාලිකයි කියලා කිව්වොත් යා ඒ ඇත්ත කියන කෙනෙක්ද? නෑ, ඒක සම්පූර්ණම අසත්‍යයක්. එහෙනම් මොකද්ද ඒක ඇත්ත? මුළුත් අනිත්‍ය වෙච්ච එකේ, කඳත් අනිත්‍ය වෙච්ච එකේ, අතීතිත් අනිත්‍ය වෙච්ච එකේ, කොළත් අනිත්‍ය වෙච්ච එකේ, හේවනල්ල විතර අනිත්‍යනු වී තියෙන්නේ කොහොමද? ආන් ඒ වගේ කියන පින්වත් නැගෙනවරුනි, කවුරු හරි ඇහුවොත් මේ බාහිර ආයතන 6 රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු අනිත්‍ය තමයි, මේවා නිසා ඇතිවන්නා වූ යම් සැපක් වේවා දුකක් වේවා මධ්‍යස්ථ විඳීමක් වේවා ඒවා නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයි කිව්වොත් ඒක හරිද කියලා ඇහුවා. වැරදි. මොකද වැරදි කියලා ඇහුවා. ඔක ස්වාමීනි, අනිත්‍ය වූ හේතු නිසා, අනිත්‍ය වූ හේතුකාරක ධර්මයන් නිසා හටගන්නා වූ විඳීමක් ඇද්ද? ඒ අනිත්‍ය දේවල් නිරුද්ධ වීමෙන් ඒ විඳීම් නිරුද්ධ වෙලා යනවා. එතකොට මොකද කිව්වේ? සාදු සාදු නගනිවරුනි, ආර්ය ශ්‍රාවකයා ඔව් ප්‍රඥාව නිමසද්දී ওই විදිහට තමයි කිව්ව දකින්නේ. ඊළඟට ඔව් අර ටිකක් සැර උපමාවක් කිව්වනේ. මොකද්ද? හාරක් මාන්න ආනුසී කරි වැඩක් කළා. මොකද්ද? ඔව් ගව දෙනක් අල්ලා මරලා තියුණු ආයුධයක් අරගෙන යටි මසත් බේරලා උඩ හමත් බේරලා ඇතුළට ආයුධය දාලා බඩවැල් බන්ධන ටික ඔක්කොම කීතු කීතු කරලා කපල දාලා හිට ආයෙත් ඉබිට හැටියට තියලා. එතකොට මේක ගැන නුවණින් හොයන්න බලන්නේ නැති එක්කෙනෙකුට පේන්නේ මොකවත් වෙලා නැහැ වගේ කියනවා. මේ හැමෙන් මේ ගවය ඇතුළේ ඔක්කොම සම්බන්ධ වෙලා කියලා කිව්වට කිසි සම්බන්ධයක් නෑ. අන්නේ උපමාව කිව්වේ අර්ථයක් මතු කරලා පෙන්නන්නයි. මොකද්ද? ඇතුළු මස කිව්වේ ඇස කන නාසය දිව කය මන. පිට හැම කියලා කිව්වේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආරමුණු. බඩ ඇතුලේ තියෙන බන්ධන බඩවැල් කියලා කිව්වේ නන්දි රාගය. තියුණු ආයුධය කියලා කිව්වේ ආර්ය ප්‍රඥාව. ඒ ආර්ය ප්‍රඥාවෙන් අභ්‍යන්තරික කෙලෙස් ඔක්කොම කපලා කපලා දාන එකට තමයි ඒ කිව්වේ. අන්න එහෙම කෙනා මොකද කරන්න ඕනේ? වඩන්න ඕන හතක්. බොජ්ජංග ධර්ම හත වඩන්න ඕන. මොනවද බොජ්ජංග කිව්වේ? මොකද බෝධ්‍යංග? බෝධ්‍යංග කිව්වේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරී වන කරුණු. ඒ තමයි සතිය. සතිය කිව්වේ එතකොට දැන් සතිය කියලා කියන්නේ මොකද්ද? මේ කය ගැන, විඳීම් ගැන, හිත ගැන, නී ධම්ම, ඒ කියන්නේ නීවරණ, පංච උපාදානස්කන්ධ, ආයතන, චතුරාර්ය සත්‍ය, බොජ්ජංග, චතුරාර්ය සත්‍ය මේවා ගැන හොඳට සිහිය පිහිටුවාගෙන ඉන්නවා. සතර සතිපට්ඨානෙ සිහිය පිහිටුවනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයේ උදෙසා ආනේක සති සම්බොජ්ජංගය. ඊළඟට ඔව් නෝනින් මෙනෙහි කරනවා, යෝනිස මනසිකාරයේ යෙදෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධී පිණිස. ඒක ධම්මවිචේ සම්බොජ්ජංගය. ඊළඟට වීරිය දියුණු කරනවා චතුරාර්ය සත්‍ය අවබෝධී පිණිස. ඒක විරිය සම්බොජ්ජංගය. ඊළඟට ප්‍රීතිය දියුණු කරනවා චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස. ඒක ප්‍රීති සම්බොජ්ජංගය. කායික මානසික සැහැල්ලුව දියුණු කරනවා චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස. ඒක පස්සද්ධි සම්බොජ්ජංගය. චිත්ත ඒකාග්‍රතාවේ දියුණු කරනවා චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස. ඒක සමාධි සම්බොජ්ජංගය. ඊළඟට උපේක්ෂාව දියුණු කරනවා චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස. ඒක උපේක්ඛා සම්බුද්ධංගය. මේ විදිහට දියුණු කරගෙන යනකොට මේ අංග හත අභ්‍යන්තර කෙලෙස් ඔක්කොම කැපිලා ගිහින් ගිහින් ගි මෙයා සම්පූර්ණයෙන්ම නිකෙලස් භාවයට පත් වෙලා අරහත්ත්වයට පත් වෙනවා කියලා. ඊට පස්සේ මේ ධර්ම ශ්‍රවණයේ හේතු කරගෙන කියලා දැන් අපිට ඒක නොකියා බෑ. ඒ මොකද හේතුව? ඒක කිව්වේ නැත්තම් වතුර තියෙනවා කලී නෑ වගේ. ඒක තමයි කලී. ඒකට තමයි වතුර වැටෙන්නේ. දැන් මේක කිව්වා නැගෙනහිරින් හරි දැන් යන්නේ කිව්වා. ඊට පස්සේ ඔව් වැඳලා ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරාම බුදුරජාණන් වහන්සේ ආ හරි මට යන්න කිව්වා දැන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා පින්වත් මහණෙනි පොයේ දවසේ හඳ පෑවා වගේ කියනවා. පොයේ දවසට හඳ පෑවුවට පස්සේ හඳ දිහා බලද්දී පොයේ දවසට කලින් දවස්ද අද කියලා හිතෙනවද? අද මේ පුන්සඳ කියලා හිතෙනවා. අන්න පොයේ දාට පෑයු පුන්සඳ වගේ කියනවා අද. අද මේ භික්ෂුණීන් වහන්සේලා බොහොම සන්තෝෂයට පත් වුණා. ඒ භික්ෂුණීන්ගේ අදහස සම්පූර්ණ වුණා. අන්තිම එක්කෙනත් ඒ 500 තුල හිටපු අන්තිම එක්කෙනත් සෝතාපන්න වුණා කිව්වා. එතකොට පැහැදිලිව පේනවා මෙච්චර ඉක්මන්ට මේ පිරිස ධර්මයේ අල්ලන්න දැන් අපිට මේක තේරෙනවා මොකද කියලා. මොකද හේතුව? ධර්මයේ නාමෙන් අහපු වෙන දේවල් නැහැ. ඊළඟට ධර්මයේ අල්ලගෙන තර්ක විතර්ක ගොඩනගනගෙන ඉඳලා නැහැ. වාද විවාද කර කර ඉඳලා නැහැ. මතකයේ ඉඳලා නැහැ. මොකද කළා තියෙන්නේ? සිහිය පිහිටුවාගෙන විමස විමස ඉඳලා අහපු ධර්මයේ ගැන අවබෝධ වෙලා තියෙන ඒ නිසා දැන් අපි ගත්තොත් මේ විදිහට අපි ධර්මයේ විස්තර කරලා දෙද්දි යම් කිසි කෙනෙකුට අවබෝධයක් කරා යන්නේ නැත්නම් ඒක ධර්මයේ අඩුවක්ද? ඒ කෙනා තුළ මනස හැසිරවීමේ අඩුවක්ද? ඔව් චින්තනයේ හැසිරවීමේ අඩුවක් මිසක් ධර්මයේ අඩුවක් නැහැ. ධර්මයේ කියන්නේ සුන්දර දෙයක්. ධර්මයේ තරම් සුන්දර දෙයක් අපට නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සෑම වචනයක් තුළම ජීවිතය අවබෝධ කරීමේ හැකියාව තියෙනවා. උන්වහන්සේ විස්තර කරන ධර්මයේ සෑම වචනයකම ජීවිතයට ආලෝකයක් සපයනවා. ඒ ධර්මයේ තමයි අපිව අඳුරෙන් එළියට ගන්නෙ. පුද්ගලයෙකුට මේක කරන්න බෑ. මේක කරන්න පුළුවන් කාටද? ධර්මයට. ධර්මයේ පිරිසිදු නම්, ධර්මයේ निराකූල නම්, ධර්මයේ නිර්මල නම්, ඒ ධර්මයේ යම් කිසි කෙනෙක් ශ්‍රවණය කරලා, ඒ ශ්‍රවණය කරන ධර්මයේ හිතට අරගෙන, හිතට ගත්ත ධර්මයේ නුවණින් විමසනවා නම් අනම්මනක් නැතුව ආනේකන අවබෝධී කරා යනවා. එතකොට එහෙමනම් ඒක කාටවත් වළක්වන්න පුළුවන් එකක් නෙවෙයි. අවබෝධය කරා යන එක මේ ජීවිතයේදී මේ ධර්මයේ නියම විදිහට අල්ලගත්තොත් අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි බාධාව තියෙන්නේ පිටස්තර නෙවෙයි. පිටස්තර බාධාවක් තියෙනවා. ඒ බාධාව තියෙන්නේ කොහොමද? සද්ධර්මයේ නාමෙන් අධර්මයේ ඇහුවොත් පිටස්තර බාධාවක්. කල්යාණ මිත්‍රයාගේ නාමෙන් පාප මිත්‍රයෙක් පෙනී හිටියොත් පිටස්තර බාධාවක්. යහමග යවන නාමෙන් නොමග යවුවොත් පිටස්තර බාධාවක්. අන්න මාර්ගයේ නාමෙන් අමාර්ගයේ කිව්වොත් පිටස්තර බාධාවක්. නමුත් එහෙම නැතුව පැහැදිලියම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙනෙද්දි, පැහැදිලිව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහිද්දි, පැහැදිලි සාක්ෂි තියෙද්දි පිටස්තර බාධාව නැහැ. ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. දැන් එනම් තියෙන බාධාව කොහේද? අභ්‍යන්තරික බාධාවක් තියෙන්නේ. ඒ තමයි මේක සැක නැතුව හිතට පිහිටුවාගෙන මේ ධර්මය යන්න ඕනේ. මට මතකයි එක රහතන් වහන්සේ නමක් කියනවා, ඊයමානියන්දුට රහතන් වහන්සේලා පොතේ තීර ගාථාවල උන්වහන්සේ කියනවා, මම ගයාවට ගියේ නැකත් කෙලියක් බලන්ටයි. මං නැකත් කෙලියක් බලන්ට ගියාට මගේ වාසනාව ඒක. මං නියම තැනට ගියා. එදා සෙනඟ පිරීලා හිටියා. මම කිට්ටු වෙලා බැලුවා, කවුද මොකද්ද කියලා. බලනකොට බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කරනවා. බලන්නේ නැකත් කෙලියේ තියෙන තැනට බුදුරජාණන් වහන්සේ වැඩලා. උන්වහන්සේ දන්න මිනිස්සු සාමාන්‍ය මිනිස්සු දන්නේ නැහැ ජීවිතය ගැන. ඒ මිනිස්සුන්ට මොකක් හරි අස පිනවන්න තියෙනවා නම් එතනට දුවනවා. කන පිනවන්න තියෙනවා නම් එතනට දුවන. ඒක තමයි මිනිස්යාගේ ස්වභාවය. මේක දැක්ක බුදුරජාණන් වහන්සේ කොහේ හරි තියෙනවා නම් ඇමක් දාලා ඒකට ඒ ගිජු මාළුවා දුවන යම ගිලින්ද. ඒක හැටියක්. ඉතින් ඊළඟට ඒ වගේ. නමුත් බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ට, මේ මිනිස් වර්ගයාට හරීම ආදරෙයි, කරුණාවන්තයි, සෙනෙහවන්තයි. උන්වහන්සේ කිතෙන්ද ගියේ නැකත් බලන්න නෙවෙයි. මොකේදද? උන්වහන්සේ වැඩ ඉඳලා ජීවිතය ගැන කියන්න ගත්ත නැකත් බලන්න, නැකත් කෙලියට ගිය මිනිස්සු මොකද වුනේ? බුදුරජාණන් වහන්සේ වටේ වාඩි වෙලා අහගෙන හිටියා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියන, මේ රහතන් වහන්සේ කියනවා, මට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහෙද්දි අල්ප මාත්‍ර සැකයක් ඇති වුණේ. අන්න බලන්න ශ්‍රාවකත්ව පිහිටපු ලස්සන. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහද්දි අල්ප මාත්‍ර සැකයක් ඇති වුණේ. මේකමයි ඇත්ත කියලා මට හිතුණා. මං ඒ නිසා මම ශ්‍රාවකෙක් වුණා, ධර්මය අවබෝධ කළා කියලා කිව්වා. එමනම් අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහද්දී ඒ විදිහට අපේ හිත හැදෙන්නේ නැත්තම් අපිට ලොකු පාඩුවක් සිද්ධ වෙනවා, විශාල හානියක් සිද්ධ වෙනවා. ලාභයක් නම් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙනකොට අපේ හිතට ප්‍රීතිය, සතුටක් ඇති වෙන්න ඕනේ. ඇත්තමයි මේක. මේක තමයි ඇත්ත ධර්මය කියලා. අන්න එතකොට තමයි යාගේ ජීවිතේ ශ්‍රද්ධාව පිහිටන්න ගන්නෙ. සද්දාව පිහිටල යා ස්ථාවර වෙන්න පටන් ගන්න. ඒ නිසා ඔබටත් මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ උපකාරයෙන් මේ ජීවිතේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සාදු සාදු සාදු.